Lord, we thank you for everyone who gave. We say, Lord, that that finances is whole and it's sanctified. And that our finances this year is blessed. And every person here is prospering in your house. In Jesus' name we pray. Amen. Praise the Lord. Very good morning to all of you. Hallelujah. Have you had a beautiful week? Please be seated. Hallelujah. Hallelujah. Yeah, I want to welcome some very special people this morning. Nilaksha and Melanie. I can't see Melanie. She's covered with the... Ah, there she is, yeah. Nilaksha and Melanie. And Suresh and Nirmala, somewhere there. Yes, yes, welcome. Yay! Yay! And also Chatura is here. Yes? At the back. Chatura at the back. Okay. Boma Adarin Piligana. Chatura. Hallelujah. Praise the Lord. Have you had a good week, a beautiful week? Yahapat Satya Gata Karada Oba. I want to thank everyone for all the love, prayers, cards, and gifts you gave for my birthday. Sir Denatama Isuti Karana Kamati, Obadunna cards, tagi, obage prarthana, wishes can isuti karana. You know, the my birthday is a very embarrassing day for me. I'm embarrassed with the way people show their love and appreciation. Senaga Maradakwana Premier. Saha unge stutivantakama bohovelata mata eka amarui daragant. Hallelujah. But I want to thank you all for that. And I'm committed to serve the Lord and to serve you. Mama deviyan wahanseetat obatat seve karanna kapavi sitinawa. In another year that God gives me. Tawat avuruddak deviyan wahanse mata deela thibenawa. To serve you and serve God wholeheartedly and in love. Deviyan wahanseeta mulu hadawathinma sewaya karana pinisat premen sewaya karana pinisat. Hallelujah. Hallelujah. Hallelujah. We are in a study, a series, three kinds of knowledge. Tun aakare danaganeema e themawa yathate api iganwima karagena yana. We started it last week and I believe this is a very important teaching that each of us must get hold of. ගිය සතියේත් අපි මේ දේ ඉගැන්වුවා මම විශ්වාස කරනවා මේ ඉතා විශේෂ ඉගැන්වීමක් අපි සියලු දෙනාම මේ ඉගැන්වීම අත්පත් කරගන්න අවශ්‍යයි The knowledge of God's word in a person makes the difference between Amen. A person's success or failure දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ දැනගැන්ම තීරණය කරනවා මිනිසෙක්ගේ සාර්ථකත්වය නැත්නම් පරාජය Now did you understand that the knowledge of the word of God that I have will depend on how successful or how failure what kind of failure I am mage jeevithe saarthakathwaya parajaya teerane wanne deviyan wahansege wachane kotarak durata mage hadawate naththam mage aathme thibenawa anuway so that means if you want to be a successful person in life you want to have a great life it's important that you give time to the study of the word oba saarthaka jeevithayak gatha karanna nam itha wedagat karanawak thamai obage welawa dev wachanaya kiyawima sadaha wen karaganeema but we see yet Christians all over the world are not paying attention they are not attentive to the word of god api dakinawa kithunuan loka purama deviyan wahansege wachanayata dakwana avadane harima sului there are some people who are very attentive they receive the word of god but there are others after some time they find the word of god boring samaharaya wachanaya kerehi boho avadane yomu karanawa e de kerehi unandu wenawa tawat samaharek innawa wachanaya gana hituwot ounta kammeli you know they become familiar with church they become familiar with the things that happen in the church own sabhava ganat deviyan wahansege karana udesat own wediyen purudu punu vela tiyena nisa e de sulukota salakanwa samanya deyak kota salakana so they come in the morning on sunday and they know it is a worship time. ඔව් නිරිදා දවසේ මේ ස්ථානයට ඇවිල්ලා දන්නවා ඔන්න নমස්කාර කාලය පටන් ගත්තා කියලා. And they sing a couple about 3 or 4 songs then they know now it's offering time. ඔවුන ගීතිකා කීපයක් ගායනා කරාම දන්නවා දැන් පූජාවන් ගෙනෙන වෙනවයි කියලා. And they know after that this is the word of God now they are listening to a sermon. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන වෙලාව කියලා දන්නවා. And they finish that then say okay that's it let's go home. දැන් ඉවරයි සභාව දැන් නිවෙස් බලා යනවා කියලා ඔවුන් දන්නවා. But they do not know it's not just the activity that matters. ඒ ක්‍රියාකාරකම පමණක් නොවේ වැදගත් වන්නේ. There are activities in the church. සභාවේ ක්‍රියාකාරකම් තිබෙනවා තමයි. But you must understand that in every activity there is the glory of God coming out of that activity. මේ හැම ක්‍රියාදාමයක් තුළම දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙන බව අප තේරුම් ගන්න අවශ්‍යයි. So if after some time you think you know what more you know you are in a difficult situation in life you are not going to progress කාලයකට පස්සේ හිතුවත් තව මොකක්ද කියලා ඔබ අමාරු තත්ත්වයකට වැටිලා තිබෙන්නේ ඔබ තවදුරටත් දියුණුව කරා ළඟා වෙන්නේ නැහැ you know I remember when I was studying in school one subject that I didn't like was physics මම ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ මම එක විෂයකට කැමති වුණේ නැහැ ඒක භෞතික විද්‍යාව and yet but every time when the teacher teaches physics I used to think oh I know that it makes sense mama namuth e guruware ævilla physics mate igennuwam man hituwa man me de dannwa kiyala but when the exams came vibhagaya parikshane awahama the exam shows that I had not done well I had failed in physics pratipala awahama mata therenawa mama asamath vela kiyala me vishaya so it is the same with the word of god when you get familiar with the word of god you tend to think oh I know this you know what pastor is teaching I know it ඔබ දේ වචනය සමගත් එහෙමයි වචනය සුලුකොට සැලකුවොත් නැත්නම් සාමාන්‍ය දෙයක් හැටියට සැලකුවොත් සභා පාලකවරයා දේශනා කරනකොටම ඔබ හිතන්න පුළුවන් මම මේ ඔක්කොම දන්නවා කියලා. I am familiar with this. Nothing new. You know I know this. මේක මම දැනටමත් දන්න දෙයක් නේ උගන්වන්නේ මම මේ දේ දන්නවා කියලා ඔබ හිතන්න. But yet when the test come. නමුත් පරීක්ෂාවක් ආවහම When the test of life come. ජීවිතයේ පරීක්ෂාවක් ආවහම You find that you are failing. ඔබ දැනගන්න පුළුවන් වෙයි ඔබ අසමත් වෙනවා And then you think you know why is the word of god not working in my life? ඒ වචනය මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා එවිට ඔබට හිතන්න පුළුවන් And then you question god you know god where are you? දෙවියන් වහන්සේව ඔබ ප්‍රශ්න කරනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහෙද? So it is very important that you pay attention to the word of god. ඉතා වැදගත් කාරණාවක් දෙවියන් වහන්සේගේ වචනයට කෙරෙහි අවධානය යොමු කිරීම. And also to be careful not to be in spiritual deception e wagema ithamat oba pravesam wenna ona aathmika ravatimakata lak nowenna you know the enemy our enemy he's a deceiver apage satura ohu ravatilikare and he might show you that oh this is what is this stuff you know this is all normal stuff you don't have to maybe later on you can you know study it me oba hitanna puluwam meka samanya deyak deviyan wahansage wachanaya පස්සේ කාලෙක මට පුළුවන් මේ දේ පාඩම් කරන්න. But without knowing, you know, you have gone far away from the word of God and the word of God and God cannot be separated. ඔබ දන්නේම නැතුව ඒ දේව වචනයෙන් ඔබ ඈත් වෙලා ඔබ දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේත් දෙවියන් වහන්සේගේ වචනයත් වෙන් කරන්න බෑ අපට. So we are teaching our church is teaching you how to grow in the knowledge in the grace of our lord jesus christ apage sabava obata ugannanawa keseda vardhane wenne kiyala unwahansege anugrahayat unwahansege wachane danaganma tulat hallelujah say i'm blessed say i'm blessed kiyala mama aashirwadanat kiyala i'm blessed with the word of god coming to us hallelujah wachane aashirwada labala tibenni praise the lord prashansa veva so there are different kinds of knowledge vivida akara danuma tibenawa But I want to focus on three kinds of knowledge that is mentioned in the word of God. මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති තුන් ආකාරයේ දැනගැනීම් පිළිබඳව වචනේ සඳහන් වෙන. You know the Bible in English and in Sinhala does not give a complete picture of what the words they have used for knowledge. සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ බයිබලයේ සමහරක් වචන නිවැරදි අර්ථකථනයන් දීලා නැහැ. The original Bible and the New Testament was written in Greek.